සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේන අනුග්‍රහිත සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා කාරණා පහක තියෙන අවශ්‍යතාවයේ වැදගත්කම. සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම නැත්නම් ප්‍රඥාව දිනු කළා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මේ යනමාවතේදී සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන උපකාරවත් වන කාරණා පහක් මෙහිදී දේශනා කරනවා. පංචහේ භික්ඛවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති. චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති. පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච. භාගතුන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා මහණෙනි, අංග පහකින් යුක්ත වූ සම්මාදිට්ඨිය චේතෝ ඵලාච හෝති. සමතේ දිනු කිරීමෙන් ලබන චිත්ත පාරිශුද්ධත්වය සඳහා, එහි ඵලය සඳහාත්, ඒ ඵලයේ ආනිසංසය සඳහාත්, ඒ වගේම පඤ්ඤා විමුක්ති ඵලාච හෝති. පඤ්ඤා විමුක්ති ඵලානි සංසාත්‍ය. ප්‍රඥා විමුක්තිය නැත්තං විදර්ශනාව පාදක කරගත්තු, ප්‍රඥාව පාදක කරගත්තු ආසවක්ඛ්‍ය ඥාන ඵලය සඳහාත්, අන්නේ ඵලයේ ආනිසංසය ලබා ගැනීම සඳහාත් වශයෙන් මේ කාරණා පහේ අවශ්‍යතාවය මෙහිදී දේශනා කරනවා. නිර්වාණය ලබන ආකාර දෙකක් ධර්මයේ සඳහන් වෙනවා, චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති කියලා. මෙන්න මේ අංග දෙකම සාක්ෂාත් කර ගැනීම සඳහා සම්මාදිට්ඨිය අතිශය වැදගත් කාරණයක්. අන්නේ මාර්ගයේදී මේ කරුණ පහේ වැදගත්කම දේශනා කරනවා. මොනවද මේ කාරණා පහ? ඉද භික්ඛවේ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. සම්මාදිට්ඨිය සීලය අනුග්‍රහ කොට පවතිනවා කියලා. සුතානුග්‍රහිතාච හෝති. ශ්‍රුතවත් භාවය, ධර්ම ශ්‍රවණය, ධර්ම කරුණු දැන ගැනීම අනුග්‍රහ කොට පවතිනවා. සාකච්ඡානුග්‍රහිතාච හෝති. සම්මාදිට්ඨිය සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබනවා, උපකාරවත් බව ලබනවා. සමථානුග්‍රහිතාච හෝති. සමත භාවනාවෙන් සම්මාදිට්ඨිය අනුග්‍රහ ලබනවා, එයට උපකාරවත් වෙනවා. විපස්සනානුග්‍රහිතාච හෝති. විපස්සනාවෙන් නැත්තම් පඤ්ඤා භාවනාව තුළින් සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබනවා, එයට උපකාරවත් බව ලබනවා. මෙන්න මේ කරුණු පහ සම්මාදිට්ඨිය වඩ වඩා දියුණු කරගෙන එහි උපරිම තලයට යන්නට උපකාරවත් බව ලබනවා. මොනවද? සීලය, ශ්‍රුතවත් භාවය, ධර්ම සාකච්ඡාව, සමත භාවනාව, විපස්සනා භාවනාව. බුදුදහමෙහි ප්‍රධානතම අපේක්ෂාව තමයි සත්වයාගේ සැනසීම උදා කරලීම. හටගෙන තියෙන දුක තේරුම් කළ දීලා ඒ දුකෙන් නිදහස් කරලීම තමයි බුදුරජාණන් වහන්සේගේ මූලික අපේක්ෂාව උනේ. ධර්මයේ මූලික පදනම දුකත් දුකෙන් නිදහස් වීම සඳහා වූ මාවත නැත්තම් චතුරාර්ය සත්‍ය පෙන්වා දීම. එෙහිදී සම්මාදිට්ඨිය මූලික කාරණයක් වෙනවා. සම්මාදිට්ඨි පුරේ ජවං කියලා ධර්මයේ සඳහන් කරන්නේ ඒකයි. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම. ඒ කාටකින් කම්මසකතා සම්මාදිට්ඨිය පිළිබඳව තියෙන දැනුම, නුවණ. අනෙත් අතින් විශේෂයෙන්ම දුකේ හට ගැනීම, නිරෝධය පිළිබඳව තියෙන දැනුම, ප්‍රඥාව. ඒ වගේම ගැඹුරින් ගත්තොතින් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මාවත කියන මෙන්න මේ දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක ලබන්න ආසන වශයෙන් හේතු වන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය, ඊළඟට යෝනිසෝ මනසිකාරය. අප නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කළොතින් තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. අන්නේ සම්මාදිට්ඨිය ධර්ම මාර්ගයේහි මූලික කරුණක් විදියට සඳහන් කළ තියෙනවා. සම්මාදිට්ඨි පුරේ ජවං කියන්නේ මේකයි. සම්මාදිට්ඨිය මුලින්ම යන්නට ඕන. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවණං කහං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා භාගතුන් වහන්සේ දේශනා කළේත් මේ කාරණය. දුකේ හට ගැනීම හා නිරෝධයේ දකින්න කෙනාට, දන්න කෙනාටයි කෙලෙසුන්ගෙන ප්‍රහීණය සිද්ධවන්නේ කියලා ඊටාම පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය බුදුදහමේ නොයෙක් වචනවලින් විස්තර කරලා තියෙනවා. ඥාන කියනවා, චක්කු කියනවා, පඤ්ඤා කියනවා, දිට්ඨි සම්පදා කියලා කියනවා, විඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා. මේ වගේ නොයෙක් සමාන වචනවලින් බුදුදහමෙහි මේ සම්මා දිට්ඨිය නැත්තම් ප්‍රඥාව දක්වනවා. ඒක මුලදීම සුතමේ පඤ්ඤා විදියට අසා දැනගන්නට ඕන. ඊළඟට චින්තාමේ පඤ්ඤා විදියට ඒ ප්‍රඥාව දුකේ හට ගැනීම හා නිරෝධය නැවත නැවතත් හිතන්නට ඕන. ඊළඟට භාවනාමය පඤ්ඤා විදියට සමත විදර්ශනා වැඩීම වශයෙන් මේක අපි තව දුරටත් සාක්ෂාත් කරගන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨිය මුලින්ම සුතමේ පඤ්ඤාවෙන් ඇති කරගෙන ඒක අරහත් මාර්ගඥානය ඔස්සේ ඵලය දක්වා යන මේ ආධ්‍යාත්මික ගමන පුරාම ක්‍රමයෙන් දියුණු කළ යුතු දෙයක්. එහිදී අනුග්‍රහිත සූත්‍රයේදී දක්වනවා සීලානුග්‍රහිතාච හෝති, සීලවන්ත භාවයෙන් අනුග්‍රහ ලබන්නට ඕන. මේ සීලය කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අංග තුන ඇතුළත් වෙන අරසංගික මාර්ගයේ අංග තුනටයි සීලය කියන්නේ. මෙන්න මේ සීලය නිකන් සීලයක් නෙවෙයි, අර සුතමේ පඤ්ඤාවෙන් අසහා දැනගත්තු දුකේ හට ගැනීම හා නිරෝධය සමගාමීව යන සීලයක් වෙන්නට ඕන. අන්නේ සීලය ප්‍රඥාවත් එක්ක එකට මුසු වෙච්ච දෙයක් වෙන්නට ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියපු විදියට ඇත නැත නැත්තම් සාස්වත උච්ඡේද කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සීලයක් වෙන්නට ඕන. ස්කන්ධ පංචකයෙහි සමුදේවය නුවණින් දැකීම වශයෙන් අවබෝධයන් සමග යුක්ත වූ සීලයක් වෙන්නට ඕන. අන්හිදී කායික වාචික සංවරය අප ඉහළම මට්ටමින් පවත්වා ගන්නට ඕන. සුතානුග්‍රහිතාච හෝති, ධර්මශ්‍රවණය අඛණ්ඩව කල්‍යාණ මිත්‍රාශ්‍රය තුලින් ලබාගෙන නිර්වාණ අවබෝධය දක්වාම ධර්මශ්‍රවණය තමන්ගේ ජීවිතය අංගයක් බවට පත් කරගන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාච හෝති, සිල්වත් ගුණවත් නැනවත් උතුමන් නිතර ඇසුරු කරමින් ධර්ම සාකච්ඡා සිද කරන්නට ඕන. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසට්ඨ කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියපු විදිහට මෙන්න මේ දස කතාවන්ට සම්බන්ධ වූ කතාවන් සාකච්ඡාවන් නිරතුරුව සිදු කරන්නට ඕන. ඊළඟට සමථානුග්‍රහිතාච හෝති, සමත භාවනාවක් නිතර භාවිත කරන්නට ඕන. දස කසින, දසාසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය, සතර ආරෝපණාදී මෙන්න මේ සමත භාවනාවක් භාවිත කරමින් විසිරිය තියෙන සිත එක කුසල අරමුණක යලි යලිත් භාවිත කරන්නට ඕන. විපස්සනා අනුග්‍රහිතාච හෝති කියපු විදියට විපස්සනා භාවනාවෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ අපේ ජීවිත යථාර්ථය හට ගැනීම නිරෝධය සමුදය වැය නැත්තං උදේ වැය කියන මෙන්න මේ යථාර්ථය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වන මේ ස්කන්ධ ධාතු ආයතනාදීහි අනිත්‍ය දුක් අනාත්ම නිරතුරුව මෙනෙහි කිරීම වශයෙන් නැත්තම් දස සංඥා වැඩීම වශයෙන් විපස්සනාව භාවිත කරන්නට ඕන. මෙන්න මේ තුලින් තමයි සුතමේ පඤ්ඤාවෙන් දැනගත්තු මේ සම්මා දිට්ඨිය චින්තාමේ පඤ්ඤාවෙන් දිනු කරගෙන භාවනාමය ප්‍රඥාවෙන් මස්තක ප්‍රාප්ත කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් නාම රූප දෙකේම නිදහස් වෙලා සම්මා දිට්ඨිය ඇතුළු මේ කාරණාවල ඉහළම තලයට ගිහිල්ලා මාර්ගාංග සියල්ලක්ම ඉහළම තලයෙන් පවත්වා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කරුණ වලින් අනුග්‍රහ ලබාගෙන සම්මා දිට්ඨිය දිනු කරගනිමු. ඒ සඳහා ඔබට සියලු යහපත, අභිවෘද්ධිය, නිරෝගී භව, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්මය අනුසසින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන් සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.